කවුරුත් කියන්න මේ විදිහට මා කිව්වාම නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංගරුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත් පින්වතුනි පින්වත් සහෝදර සහෝදරියනි අමාවතුරේ නෙළුම්විල නමින් තරුණ ඔබට ලෝතුරු ධර්මයක් ලබා දෙන්නටයි අද මේ වැඩසටහන ආරම්භ වුණේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතවලට එකතු කරගන්නවා කියන එක මේ ලෝකෙ තිබෙන අමාරුම දේ. නමුත් අපිට හිතෙන්නේ මේක බොහොම ලේසි එකක්. මේක අමාරු එකක්. ලේසි එකක් නෙවෙයි. කොයිතරම් අමාරුද කියන්නේ දවසක් ආනන්ද හාමුදුරුව විශාලා මහනුවර පිණ්ඩපාති වැඩියා. ඒ වෙලාවේ ලිච්ඡවි කුමාරවරු ඉලක්කයට ඊතලවලින් විදවිද ඉන්නවා පුහුණු වෙන්න. ඉලක්කයට ඊතලවලින් විදවිද ඉන්නවා. ආනන්ද හාමුදුරුව නැවතිලා බලාගෙන හිටියා චුට්ටක් වෙලා. බල්ල කල්පනා කළා හැබෑම දක්ෂයුනේ ඉලක්කෙට විදිනවනේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වා ස්වාමීනි මේ ලිච්ඡවි කුමාරවරු හරිම දක්ෂයි ඉලක්කෙට විදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වහ එහෙමනම් ආනන්ද ඕකද වඩාත්ම දක්ෂකම අස්ලෝමයක් හතට පළලා ඈතක මොකක් හරි ඇපල් ගෙඩියක් වගේ එකක් එල්ලනවා. තව අස්ලෝමයකින් විදින තව අස්ලෝමයක් හතට පළලා ඒකින් විදිනවා අර අස්ලෝමෙට. වඩාත්ම දක්ෂ වඩා සියුම් මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි අර ඊතල වලින් ඉලක්කෙට විදිනවා කියන එක සුළු දෙයක්. අස්ලෝමෙ හතට පළලා තවත් හතට පළව අස්ලෝමයකට විදින එක අතිශයින්ම සූක්ෂම එකක් කිව්වා. ආනන්දය අන්න ඊටත් වඩා සියුම් සියුම් නුවණකින් මේ ධර්මයේ දැක්ක යුතුයි. එහෙමනම් බලන්න අපේ බුද්ධිය උරගා බලන දේ තමයි බුදු කෙනෙකුගේ ධර්මය. මේ ලෝකේ බුද්ධියත් එක්ක සටන් කරන්න පුළුවන් වෙන එකක් ලෝකේ නැහැ. අනිත් හැම එකක්ම හුදු විශ්වාසයක්. අනිත් හැම එකක්ම හුදු ඇදහිල්ලක්. අනිත් හැම එකක්ම කතා බහින් ඉවර වෙන එකක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සියල්ල ඉක්මවා ගිහිල්ලා මේ ජීවිතයේ ඉතාම සියුම් විදිහට බලන්න පුළුවන් තීක්ෂණ කල්පනාවක් ඇති කරගන්න එකක්. පින්තුනි, මිනිස් ලෝකේ ඉපදුනාට පස්සේ ඉපදීමත් එක්ක අපි ලබන එකක් ඒක. සියුම් විදිහට කල්පනාව දියුණු කරන එක. මනුස්ස ජීවිතයේ උපතත් එක්ක අපට ලැබෙන එකක්. නමුත් ඒක දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැර වෙන කිසි දෙයකින් පිටුවහලක් නැහැ. වෙන කිසි දෙයකින් උපකාරයක් නැහැ. දැන් හොඳට හිතලා බලන්න මේ තරුණ වයසේ අපි දන්නව කෙනෙකුට පුරුදු කරයි වැඩිමුණු ජිම්නාස්ටික්. කරණම් ගහන්න පුරුදු කරයි. නමුත් ඒකත් හිතත් එක්කයි කරන්න තියෙන්නේ. නමුත් කෙනෙක් දක්ෂ වුණොත් තමන්ගේ සිත එකඟ කරගන්න, කෙනෙක් දක්ෂ වුණොත් ඒ එකඟ කරගත්තු සිතින් ජීවිතේ විනිවිද දකින්නේ එයාගේ ප්‍රඥාවට සමාන කරන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් දිනු කළොත් එයාගේ ප්‍රඥාවට විතරයි. වෙන බාහිර පොතකට පතකට බාහිර විශේෂයකට ඒ ප්‍රඥාව සමාන කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 7 චූටි දරුවන් පවා අසාමාන්‍ය විදිහට මානසික හැකියාවන් දිනු කරගත්තා. අසාමාන්‍ය විදිහට මානසික බල දිනු කරගත්තා. ජීවිතේ පුදුම විදිහට විනිවිද දැක්කා. නමුත් අපි දැන් ජීවත් වෙන සමාජයේ ඒක අහිමි වෙච්ච කොටසක් ඉන්නේ. අපේ වැඩිහිටි පරම්පරාවට ඒක අහිමි. වැඩිහිටි පරම්පරාව තුල සිත එකඟ කරගත්තු අය ටික දෙනා ඉන්නේ. වැඩිහිටි පරම්පරාව තුල ජීවිතේ විනිවිද දකින තීක්ෂණ නෝන තියෙන අය ටික දෙනා ඉන්නේ. ඇයි ඒ? තරුණ අවදියේ කිසි පුහුණුවක් ලැබලා නැහැ. තරුණ අවදියේ ජීවිතය ගැන හිතලා තියෙන්නේ බොහොම සීමිත විදියට. පේන ලෝකෙ විතරයි. මේ නිසා වැඩිහිටි ජීවිතේ ලැබූ තරුණ වයස හැමදාම ඉන්න බෑ. අපිටත් නොතීරි අපටත් හොරාම අපි කෙමෙන් වැඩිහිටියු වෙනවා. කෙමෙන් වැඩිහිටියු වුණාට පස්සේ අපේ ජීවිතේ හුස්ම ගන්න වෙලාවක් නැතු යනවා. මැෂින් වගේ වෙනවා. උදේ පාන්දර නැගිටිනවා, බත් තියා ගන්නවා, වැඩට යනවා, ආයෙ එනවා, ආයෙ හවසට ගෙදර එනවා, ආයෙ මොන හරි වියන්න හදා ගන්නවා, ආයෙ රණ්ඩු සරුවල් අල්ල ගන්නවා. මේ වගේ එකක් තියෙන්නේ. ඉතින් මේකේ හුස්ම ගන්න වෙලාවක් නැතු යනවා ජීවිතේ. අන්තිමේදී අපිට විවේකේ එන්නේ ළමයි බන්දල දීලා, දීපල දීලා, බෙදලා දීලා, පෙන්ෂන් ගත්තට පස්සේ අපි කය දුරවලයි, පව් ගොඩාක් සමහර විට රැස් වෙලා ඉවරයි, අතපය නවා ගන්න අමාරුයි, චිත්ත දියුණුවට ඇති කරගන්න පරිසරය ඇති කරගන්න අමාරුයි, සමහර විට පසුතැවෙන්න ඕන දේවල් ගොඩාක් එකතු වෙලා. මේක සිද්ධ වෙන්නේ තරුණ ජීවිතයේ අර්ථවත් කරගන්න බැරි වුණාම. පින්තුනි, මේ ජීවිතේ අපිට අර්ථවත් කරගන්න පුළුවන්. ජීවිතය අර්ථවත් කරගන්න පුළුවන්. මේ තරුණ වයසේ තරම් අපිට තීරණ ගන්න පුළුවන්, හිත දමණය කර ගන්න පුළුවන්, ආධ්‍යාත්මිකව ශක්තිමත් වෙන්න පුළුවන් වෙන කාලයක් අපිට එන්නේ නැහැ. මේ කාලේ තමයි අපිට ගොඩාක් මානසික දියුණුව ඇති කර ගන්න පුළුවන් කාලේ. ඉතින් මේ තරුණ වයසේදී අපේ ජීවිතවලට ඒ තරුණයින්ගේ ධර්මයක් ලැබුණොත් කොයිතරම් වටිනවද? තරුණයින්ගේ ධර්මයේ මොකක්ද? තරුණයින්ගේ ධර්මයේ මෙන්න මේක. ඔන්න බුදුරජාණන් වහන්සේ හිටියා, වැඩ හිටියා බරණැස. ඉසිපතනේ මිගදාය කියලා කියන්නේ මුවන්ට අබේ භූමියක් වෙච්ච ලස්සන වනාන්තරයක්. ඒ වනාන්තරයේ ගහක් යට හිටියා. ඉන්නකොට තරුණයෝ 30 දෙනෙක් ලස්සන තරුණයෝ 30 දෙනෙක් කලබල වෙලා එහාට දුවනවා මෙහාට දුවනවා පඳුරු අස්සේ බලනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා එව ස්වාමීනි මේ පැත්තෙන් ගැල්ලමෙක් ගියා දැක්කද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වේ මොකද්ද උනේ, මොකද්ද ප්‍රශ්නේ? කුවානේ ස්වාමීනි අපි ඔක්කොම යාළුවෝ, අපේ 29 දෙනෙකුට ගෑන් ළමයි ඉන්නවා, අපි යාළුවෝ ඉච්ච ගෑන් ළමයි එක්කෙනෙකුට නැහැ. අපි කුලියට ගත්තා. අපි නාන්න ගියා. නාන්න ගියපු වෙලාවේ අපේ ආවරණ ඔක්කොම ගලෝලා අපි නෑවේ. නාපු වෙලාවේ මේ ගෑන් ළමයා මේ ආවරණ ටිකක් තරම් පැනලා. අපි ඊතුරු ළමයි ටික යවලා අපි මේ හොයනවා කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ තරුණයින්ට දෙයක් දුන්නා. මොකද්ද? නරකද? තමන්ව හොයාගත්තොත්. ඔච්චර යහුවේ තමන් හොයාගන්න එක නේද හොඳ කියලා ඇහුවා. අර තරුණිය කොයිතරම් බුද්ධිමත්ද බලන්නේ. හිතන්න පටන් ගත්තා. පින්වතුනි, හිතන්න පටන් ගන්න බැරි කාටවත් මානසික දියුණුවක් ගන්න බෑ. හිතන්න පටන් ගන්න බැරි කාටවත්, හිතන්න බැරි කාටවත් සිත දියුණු කරන්න බෑ. අර තරුණ 30 දෙනා මූණට මූණ බලාගත්තා. මොනවා? තමන් ගැන බලන්නලු. ඊට පස්සේ ඇයි තීරණය කළා ස්වාමීනි ඇත්ත. තමන්ගෙන බලන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ව පෙන්වලා දුන්නා. අමාරුම දේ තරුණ වයසයි තමයි කරන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක් ආවා. එයාගේ නම මාළුන්කි පුත්ත. වයසයි. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා, ස්වාමීනි මට බොහොම කෙටියෙන් මට බණ චුට්ටක් කියන්න, මං විස්තර වශයෙන් අවබෝධ කරගන්නම් කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට අහනවා, මාළුන්කි පුත්ත, දැන් ඔබට මම කෙටියෙන් බණ කිව්වොත් තරුණයන්ට මොකද්ද කියන්නේ? එහෙනම් අපිට එකක් පේනවා. මොකද්ද? තරුණයන්ට කියලා තියෙන්නේ කෙටියෙන්. ඔබට මම කෙටියෙන් බණ කිව්වොත් තරුණයන්ට මොනවද කියන්නේ කියලා ඇහුවා. ඇයි තරුණයන්ට කෙටියෙන් කියන්නේ? ඊට පස්සේ තරුණයා විසින් විස්තර වශයෙන් එක සොයාගත යුතුයි. අන්න හිතන්න පුළුවන්කම. එතකොට ආයමත් මාළුන්ගේ පුත්ත කියනවා, ඒ ස්වාමිනාසේ කියනවා, අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, මේ මටත් පුළුවන් තරුණයෙකුට වගේම හිතන්න. මටත් පුළුවන් තරුණ කෙනෙක් වගේම හිතන්න මට කියලා දෙන්න කිව්වා. ඔන්න තරුණයන්ට කියලා දුන්න ධර්මයක්. මාළුන්කි පුත්ත ඔබ දැක්කොත් දැක්කා විතරයි. ඔබට ඇහුනොත් ඇහුණා විතරයි. ඔබට නාහයට දැනුනොත් ගඳ සුවඳක් දැනුණා විතරයි. ඔබට දිවට රස දැනුනොත් දැනුණා විතරයි. ඔබට කයට පහස දැනුනොත් දැනුණා විතරයි. ඔබට හිතුනොත් සිටවිල්ලක් එතනින් එච්චරයි. එතකොට ඔබ ඔබ තුල නෑ. ඔබ තුල ඔබ නැත්තම් ඔබ වෙන තැනකට නෑ. ඔබ වෙන තැනකට නැත්තම් ඔබ තුලත් නැත්තම් ඔබ නිදහස් කිව්වා. තරුණයන්ට කියපු ධර්මයක්. එතකොට බලන්න මේ තරුණයන්ගේ හැකියාව මොන මට්ටමේ තිබුණාද? ඒ ස්වාමීන් වහන්සේ අවබෝධ කළා. ස්වාමීනි මට අවබෝධ වුණා කිව්වා. කොහොමද අවබෝධ වුණේ කියලා විස්තරයක් කියලා දුන්නා. ඊට පස්සේ අවබෝධ වෙච්ච හැටි. දැන් අපි ඔබට කිව්වොත් ඒක දැක්කොත් දැක්ක විතරයි. ඊ මොකද්ද කියලා අහයි. දැක්කොත් දැක්ක විතරයි. අහුවොත් අහුවා විතරයි. එතකොට බලන්න මේ ලෝකයේ ගැන මේ ජීවිතයේ ගැන අපිට හිතන්න ඕනි පැත්තක් තියෙනවා. අපිට ඒක දිගින් දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ඉස්සෙල්ලා අපි කරගෙන ඉන්න ඕනේ පින්වතුනි අපේ තරුණ ජීවිතේ අර්ථවත් කරගන්න බැරි විශාල කරදරයකට වැටිලා ඉන්නේ. මොකද්ද වැටිලා ඉන්නේ? තරුණ කිව්වොත් හිතාගෙන ඉන්නේ හොඳට බලන්න හොයලා තරුණ කියන වචනේත් එක්ක මේ වාණිජ අධිකාරිය විසින් මේ වෙළඳ රැල්ල විසින් තරුණ කියන වචනේත් එක්ක එකතු කරලා තියෙන මොකද්ද? නරක ජීවිතයක්. තරුණ කියන වචනේත් එක්ක තරුණයෝ නම් කතා කරන්න ඕනේ මොනවද? තරුණයෝ නම් තරුණ ජීවිතේ මොකද්ද තියෙන්නේ? ඔන්න ඒක අපිට කියන්න බෑ. එතකොට තරුණ ජීවිතයත් එක්ක කතා කරන්නේ නරක දේවල් විතරයි. තරුණ ජීවිතයත් එක්ක තරුණයින්ගේ ආධ්‍යාත්මික අභිමානය ගොඩනගා ගන්නේ කොහොමද කියලා කතා කරන්නේ. ඒ අතින් එක පැත්තකින් ගත්තොත් අපි හරි වාසනාවන්තයි. අපිට වඩා හරි අවාසනාවන්ත කාලකන්ණි තත්ත්වකින් ඉන්නේ ඉන්දියාව. මං ඉන්දියාව අවුරුදු ගාන ජීවත් වෙච්ච කෙනෙක්. මං දන්නවා තරුණ ළමයිට වෙච්චදී. දැන් ඉන්දියාවේ අධ්‍යාපන මට්ටම හරි දුර්වලයි. මේ ලංකාව තරම් උසස් නෑ. ඊළඟට තරුණයින්ගේ ජීවිතාවබෝධය ගොඩක් දුර්වලයි. සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ රස්සාවක් කරන තරුණයෙකුගේ එකම ඉලක්කේ හවසට චිත්‍රපටියක් බලන එක. සාමාන්‍ය ජීවිතේ සිද්ධ කරගන්න බැරි දේ අර චිත්‍රපටියෙන් පෙන්නනවා. විශාල ගෙවල් වල කුමාරිකාවෝ කුමාරවරු පෙම්හබත් එක්ක රණ්ඩු කරගෙන ඊට පස්සේ අන්තිමට ඒගොල්ලන්ගේ ප්‍රේම ලෝකේ අඬනවා hina වෙනවා. අර සාමාන්‍ය ජීවිතේ නැති එකක් බලන්න අර තරුණයා මොකද කරන්න ගිහලා චිත්‍රපටිය බලලා මන් දන්න තරුණ අය ඉන්නවා ඉන්දියාවේ බොහොම රස පඩි අඩුයි. සාමාන්‍ය කම්කරුවෙකුට හම්බෙන රුපියල් 50ක් 100ක් වගේ මම ඉන්න කාලේ. ඉතින් ඒගොල්ලන්ගේ එක මිලක්කේ හවසට චිත්‍රපටියක් බලන්න සාමාන්‍ය මාසෙට චිත්‍රපටි 30ක් බලනවා තරුණෙක්. එතකොට හවසට චිත්‍රපටියක් බලලා ඇවිල්ලා සතුටින් වතුර එකක් බීලා නිදා ගන්නවා. ඉතින් පහවදා ආයෙම ඊළඟ හෝල් එකට යනවා චිත්‍රපටියක් බලන්න. ඒගොල්ලන්ගේ ජීවිතේ කෑම වගේම වෙලා එච්චර විනාශ වෙලා නැහැ අපි. එතකොට බලන්න මේ තරුණ ජීවිතේ බාහිර ආක්‍රමණ වලට කොච්චර වේගෙන් අහුවෙනවද? කොයිතරම් වේගෙන් අහුවෙනවද බාහිර ආක්‍රමණ වලට? මේ නිසා අපි තරුණ පිරිසක් හැටියට අපිට තියෙන්න ඕන විශාල අභිමානයක් ජීවිතය ගැන විශාල අභිමානයක් ගොඩනගා ගන්න ඕන විශාල අගය කිරීමකට අපේ ජීවිතය ලක් කර ගන්න ඕන මේක කරන්න පුළුවන් මම කියන්නම් උදාහරණයක් මීට අවුරුදු මං හිතන්නේ 10කට වගේ කලින් මම හිමාලයේ හිටියේ හිමාලයේ එකට සාදුරු ගොඩාක් එක්ක මම දවසක් ඉන්නවා ඒ සාදුරු ඔක්කොම ගංජා මාස්ටර්ලා ගංජා බොනවා හරියට ඉතින් දැන් වාඩි වෙලා කතා කරගෙන ඉන්නකොට ගංජා සුරුට්ටු එකිනෙක අතට දීලා ඔන්න මගේ අතට දුන්නා මං අරගෙන ඊළඟ එක්කෙනාගේ අතට දුන්නා මගෙන් අහන ඇයි ගංජා බොන්නේ නැත්තේ මං කොමට ඕන්නේ එතකොට අනිත් සාදුරු මහත්තයක කියන අනේ අපිට විදිහක් නැහැ මේක නවත්ත ගන්න. මං කෝක නවත්තන්න සුළු දෙයක් තියෙන්නේ. ඕක නවත්ත ගන්න පුළුවන් කියලා. එතකොට බලන්න මම මේ කිව්වේ මේ මට ඒක ලැබුණේ කොහොමද? ඒක තමයි අභිමානය කියන්නේ. ඒ අභිමානය මට තිබ්බේ නැත්නම් මං මේ සාදුරුත් එක්ක එකතු වෙන්න ඕනේ නේද කියලා. එහෙනම් මොකද කරන්නේ? එන කරක බොනෝනේ. බිවෙනෙත්තු මොකද අර අභිමානය නිසා. මං කල්පනා කළා මං බෞද්ධ භික්ෂුව. මෙයාට තේරෙන්න ඕනේ මේ බෞද්ධ භික්ෂුව කවුද කියලා. ඉතින් ඒ නිසා ඒ වගේ අර අපේ රටේ තරුණ පිරිසට තමන්ගේ ආධ්‍යාත්මික ලෝකය ගොඩනගාගෙන අභිමානවත් ජීවිතයක් දිනු කරගන්නට පුළුවන්කම තිබෙන්න ඕන. මේ ලෝකේ තරුණය අතර අභිමානවත් පිරිසක් ගැන මම කියන්නම්. ඒ තමයි ටිබෙට් ජාතිය. ඔබ ටිබෙට් ජාතිය ගැන ඉච්චර දැනගන්න ලැබුණේ නැතුව ඇති. ටිබෙටේ කියන්නේ දන්නවනේ නේපාලට උඩින් තියෙන රටක්. චීනය ආක්‍රමණය කළ 1950 ගණන් වල දලයි ලාමා පැනලා ආවා. ආපු වෙලාවේ බටහිර මිෂනාරීන් ඇවිල්ලා ටිබෙට් ජාතියින් ලක්ෂයක් ඒගොල්ලන්ට උදව් කළා කෑම් බීම් දීලා හැරෙව්වා ක්‍රිස්තියානි ආගමට. දලයි ලාමා නිවේදනයක් නිකුත් කළා අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒක අමතක කරන්න එපා අපි නැති වුණොත් බුදුදහම නැතු වෙනවා අපි බටහිර ලෝකෙට බුදුදහම දෙන්න ඕනේ ක්‍රිස්තියානි ආගම වැළඳගත්වයි ආයේ බෞද්ධ වෙන්න කියලා නිවේදනයක් නිකුත් කළා. ඊට පස්සේ අය ආපහු බෞද්ධ වුණා ලක්ෂෙම. ලෝකේ වෙන ආගමකට අයිති නැති එකම බෞද්ධ ජනතාව ටිබෙට් ජාතිය. ටිබෙට් ජාතියේ කවුරුවත් වෙන ආගමක නැහැ. ටිබෙට් නම් බෞද්ධ තමයි. ඊළඟට දැන් මේගොල්ලෝ අර දේශපාලන සහන පදනම මත ලෝකේ බටහිර රටවලට ඇදිලා ගියා. ඒගොල්ලෝ තවත් කෙනෙක් එක්ක විවාහ වෙන්නේ බෞද්ධ චාරිත්‍ර විදි උගන්නලා ඒ සහකාරයා හෝ සහකාරියේ බෞද්ධ වුණාට පස්සේ. බලන්න එතකොට ආගමික අභිමානේ කොයිතරම් තියෙනවද? කොයිතරම් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආගමික අභිමානේ හරිම පුදුමයි. මට මතකයි නේපාලයට ගියා දවසක් මම වන්දනාව ගිහිල්ලා පාන්දර 4ට සීත කාලේ ජනවාරි මාසෙ වගේ කාලේ අධික සීත කාලේ ලුම්බිනි බස් එකේ නැගලා පාන්දර 4යි බහිනකට කත්මණ්ඩු වලට පාර දිගේ මහා පාරේ වැඳගෙන ප්‍රදක්ෂිණා කරනවා. පෙරලි පෙරලි ඒ මිනිස් වඳින්නේ මේ දිග ඇදි ගැදි අධික සීතලේ බුදුන් වඳිනවා. අපිට නම් ඒ මට්ටමට එන්න බැරුවයි මේ කල්පේදී. නමුත් ඒක තමයි මේ මිනිස්සුගේ අනන්‍යතාවය. ඒ අනන්‍යතාවය නිසාමයි මේ බටහිර වැඩි පිරිසක් බෞද්ධ ආගමට හැරුනේ. ලංකාවේ බෞද්ධය නිසා නෙමෙයි ටිබෙට් බෞද්ධය නිසා. බටහිර විශාල පිරිසක් බෞද්ධ ආගමට හැරිලා තියෙන්නේ ටිබෙට් බෞද්ධය නිසා. ඒ ටිබෙට් බෞද්ධයන්ගේ වන්දනාව ටිබෙට් බෞද්ධයන් ගේ ඒ ජීවිතේ ඒගොල්ලන්ගේ ජීවිතේ කැප කරලා තියෙන හැටි දැක්කහම අපිට හරිය අභිමානයක් ඇති වෙන මේ බෞද්ධ ජනතාව ගැන. එතකොට අප ඒ විදිහට කරන්න ඕනේ. අපිට තිබුණ ඊට වඩා ශ්‍රේෂ්ඨ යුගයක්. අපිට වඩා ඒ ගොඩාක් තිබුණ ශ්‍රේෂ්ඨ යුගයක්. අපි ඒ යුගයේ ඉවර වෙලා අපි නැති නාස්ති වෙලා තමයි මේ අපි ආය අලුතෙන් පටන් ගන්න හදන්නේ. ආය අලුතෙන් පටන් ගන්න හදන්නේ. අපිටත් ඊ අභිමානවත් යුගයක් අපේ ජීවිතයේ තුලින් ගොඩනගා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ගොඩනගා ගන්න නිකම් බෑ. ඒක මේ ආටෝපිට කරන්න බෑ. ඒක ඊට වඩා හරවත් එකක්. ඒක හරවත් දෙයකින් කළ යුතු එකක්. නමුත් අභිමානයක් අපේ ජීවිතයේ අභිමානය නැති වුණොත් විශාල හානියක් වෙනවා ජීවිතේට. තරුණ පුතෙක් හිටියා. ඒ පුතා බෞද්ධ පවුලක කෙනෙක්. මීට අවුරුදු 3කට කලින් එයාව එක්තරා ආගමකින් එයාව හරව ගත්තා. පල්ලියට ගත්තා. දැන් එයා පල්ලියේ ඉගෙන ගත්තා. ඊට පස්සේ එයාට පල්ලියෙන් කිව්වා, දැන් ඔබ බෞද්ධ පවුල් ලොක්කම ක්‍රිස්තියානි කරවට හරවන්න ඕනේ. එයා බෞද්ධ පවුල් 150ක් ක්‍රිස්තියානි ආගමට හැරෙව්වා. හරවලා එයාට විනෝදෙට පුරුදු කළා දඩේමේ යන්න. දැන් එයා දවසක් දඩේමේ ගියා. දඩේමේ ගියපු වෙලාවේ අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් කැලේ භාවනා කර කර ඉන්නවා. එයා කතා කරලා කිව්වා, "ඔයා සතු මරන්න එපා. මොකද්ද මේ කරන්නේ?" කියලා. කතාව ටිකක් දිගට ගියා. මේ තරුණයා, එයාගේ වාසනාව, එයාට ඇහුම්කන් දෙන්න පුළුවන්, හිතන්න පුළුවන් කෙනෙක්. එයා දිගින් දිගටම එන්න ගත්තා. ඇහුවා, එයාට තේරුණා වැරදුනා කියලා. නමග ගියා කියලා. එයා ආපහු බෞද්ධ වුණා. දැන් එයා ලබන වෙසක් එකට මහාන වෙනවා. මගේ ශිෂ්‍යෙක් හැටියට මහාන වෙනවා. එතකොට මේ අභිමානේ නැතිවීමෙන් නේද එයාට විපත වුණේ? අන්නේ නිසා බෞද්ධයයට අපිට අලුතින්ම අභිමානයක් ගොඩනගා ගන්න වෙනවා. මම කියන්න උදාහරණයක්. අපේ විවාහාරික සමාජයේ තියෙන ප්‍රශ්නයක්. අපි කියමු මුස්ලිම් කෙනෙක් කියලා. දැන් මේ තරුණ පිරිස අතර එකෙක් ඉන්නවා. එයා අපි කියමු සිකුරාදට පල්ලි යනවා. අනිත් ඒ හොරෙන් කතා වෙනවා. ආ, අරු පල්ලි යනවන්න. අනුන් හොඳට ආගම දානවා. ඔන්න ඒක අගේ කරනවා. ඊට පස්සේ ඔන්න අපි කියමු කෙනෙක් ඉන්නවා, ක්‍රිස්තියානියෙක් කෙනෙක්. ඔන්න එයා සෙනසුරාදට උපවාස කරනවා. ඔන්න ආරංචි වෙනවා. අන්න අරය බලන්න ආගම හදානවා, උපවාස කරනවා. ඔන්න බෞද්ධයෙක් කෙනෙක් ඉන්නවා, භාවනා කරනවා. පිස්සුදුඹට එහෙම එකක් නැද්ද? මොකද ප්‍රශ්නේ කියලා අහනවා. මේ තරුණ කාලේ කඩක් අපල කරගෙන හදන ජීවිතය කියලා අහනවා. බෞද්ධයෙක් කෙනෙකුට බෞද්ධික ගරහන තත්ත්වයක් තියෙන්නේ මේ සමාජය තුල. මේ නිසා මේ ක්‍රමේ අපි වෙනස් කරන්න ඕනේ. ඒ ක්‍රමේ වෙනස් කරන්න අපි තනි තනියම වෙනස් වෙන්න ඕනේ. අපි තනි තනියම වෙනස් වුණ දවසට වෙනස් වෙලා යනවා. දැන් බලන්න, මම තනි පුද්ගලයෙක් හැටියට මම තනියම ධර්මය තුල වෙනස් වෙච්ච කෙනෙක්. දැන් මම නිසා මේ රටේ අපි වැඩසටහන් වල 20,000ක් භාවනා කරනවා. ඉතින් තනි පුද්ගලිකුගේ වෙනස් වීමනේ. අපි වැඩසටහන් වලට 20,000ක් ඉන්නවා සම්බන්ධ වෙලා. 20,000ක් සමත විදර්ශනා වඩනවා. ඒ වගේ අර තනි කෙනෙක් තනි තනියම අපි වෙනස් වෙන්න ඕනේ. එතකොට ලෝකෙ ඔක්කොම වෙනස් වෙලා. ඒ වගේ අපේ ජීවිතයේ තුල අපි ගොඩනගා ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒ ගොඩනගා ගන්න දේවල් අපි අලුතින් පුරුදු වෙන්න ඕන. ඒ අතරේ ලොකුම දේ තමයි අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න දේවල් අතර ලොකුම දේ තමයි මම සලකන්නේ අපිට ඕනනම් ආධ්‍යාත්මික ශක්තියක්. මේ ශක්තිය ඇති කරගන්න ඕනේ අපි. මේක ඇති කරගන්නේ අපි තවත් ශක්තියක් එක්ක සම්බන්ධ වෙලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලයි මේක කරන්නේ. උන්වහන්සේ පිරිනුවන් පාලා. පිරිනුවන් පාලා වුණාට උන්වහන්සේගේ ජීවිතේ ශක්තියක් නෙමෙයි. ඒක සත්‍යයක්. ශක්තියයි සත්‍යයයි දෙකක්. උන්වහන්සේගේ ජීවිතය කියලා කියන්නේ සත්‍යයක්. දැන් බුදුරජාණන් ලෝකේ සත්‍ය මොකක්ද? සත්‍ය කියන එක රූපයකට නගන්න පුළුවන්ද? සත්‍ය කියන එක ප්‍රතිමූර්තිගත කරන්න පුළුවන්ද? සත්‍ය කියන එක සජීවී කරන්න පුළුවන්ද කියලා ඇහුවොත් අපට උත්තරයක් තියෙනවා. සත්‍ය කියන එක සජීවී කරන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ සත්‍ය කියලා කියන්නේ ඒ ජීවිතයටමයි. රහතන් වහන්සේලා උන්වහන්සේට නමක් පාවිච්චි කළා සත්‍ය නාම කියලා. වංගීස කියන රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියපු නමක් සත්‍ය නාම. මෙන්න මේ බුදුරජාණන් වහන්සේත් එක්ක අපේ ජීවිතේ සම්බන්ධ කරගන්න ඕන. මේ සම්බන්ධතාවයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රාවකීන්ට තිබිච්ච එකක්. දැන් අපේ ජීවිතේ මම කියන්නේ දැන් අපි අලුතෙන් ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන්ට ඒක තිබිච්ච එකට ඒක හොඳ සාධකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායකෙක් අනාථපිණ්ඩික සිටුතුමා. එතුමාගේ දුවක් හිටියා චූල සුභද්‍රා කියලා. මේ දුව විවාහ කරලා දුන්න වෙන ආගමක පවුලකට. බය නැතුව විවාහ කරලා දුන්නේ මෙයා සෝවාන් වෙලා හිටපු නිසා. තරුණ කාලේ සෝවාන් වෙලා හිටි විවාහ කරලා දුන්නා. විවාහ කරලා දුන්නට පස්සේ ඒ ගෙදරට කොසබෑනුවර ගෙවල් තිබුණේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර. ඉතින් ඒ ගෙදර ඉන්නකොට සුමානකට විතර පස්සේ කියනවා ඒ ගෙදරේ නැන්ද මම දුව අපේ ගෙදරට හෙට උදේට රහතන් වහන්සේලා වඩිනවා. දුවත් එන්න වැඳුම් පිදුම් කරගන්න කියලා කිව්වා. අනේ කොච්චර හොඳයිද. රහතන් වහන්සේලා කියන නම අහන්නත් මං හරි ආසයි. රහතන් වහන්සේලා මං දැක ගන්නට බැරි වුණා මේ ආවට පස්සේ. කොයිතරම් හොඳයිද කියලා. ඒ අය රහතන් වහන්සේලා කියලා කිව්වේ නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවකීන්ට. දැන් උදේ මොකද වුනේ? පණිවිඩය එව්වා. මියා උඩ තට්ටු වෙන එකට එන්න දුව ඉක්මන්ට ඔන්න රහතන් වහන්සේලා වැඩලා ඉන්නවා කියලා. මියාත් ඉතින් දුවගෙන පල්ලෙහාට එනකොට මෙන්න හත් දෙනෙක් ඉන්නවා උපන් හැටි. ඇවිල්ලා දානෙට ඇවිල්ලා ඉන්නවා. දැකලා මොකද කිව්වේ? චීචි මේ මොකද කියලා දිව උඩ තට්ටුට ආපහු. අර ශ්‍රාවකීන්ට හරි කේන්ති ගියා නිගණ්ඨනාථ පුත්‍ර ස්වාමීන්ට. මිත්‍යා දෘෂ්ටික කෙල්ලෙක් මේ ගෙදරට අරන් ඇවිල්ලා අපි මේ ගෙදරින් දානෙ ගන්නෙ නෑ කියලා බැනලා ගියා. දැන් ඥාතීන් දානෙ හදන්න ආපු පිරිස දෙමව්පියෝ යාගේ ස්වාමියා සියලු දෙනාට දැන් මස ලැජ්ජාව. වට වෙලා දැන් මෙයාට බලිනවා මේ කාලකන්ණි කෙල්ලෙක් අපේ පවුලට සම්බන්ධ වෙලා විච්චදී. මියා අතේරියේ නෑ මේක. නෑ නෑ නෑ රහතන් වහන්සේලා ඔහොම නෙමෙයි. රහතන් වහන්සේලා ඔහොම නෙමෙයි. රහතන් වහන්සේලා මෙහෙමයි කියලා දැන් මෙයා ගෙදර ආයෙත් කියනවා. තෝර තෝර කියනවා. මෙහෙමයි රහතන් වහන්සේලා මේ විදිහට ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්නේ. ඔහොම ඇඳුන් නැතුව ඉන්නේ. හොඳ ලස්සනට හොඳට සිවුරු පොරවගෙන ඉන්නේ. හොඳ සිහිනුවණෙන් ඉන්නේ. හොඳ කල්පනාවෙන් ඉන්නේ. සිත දියුණු කරලා තියෙන මන් දන්නවා කියලා දැන් මේ දුව අර ආයෙත් නිර්භයව දැන් කියනවා. කොයිතරම් බලවත්ද කියන්නේ අන්තිමට අර පිරිස නිහඬ වෙලා කිව්වා. එහෙනම් පෙන්නපන් රහතන් වහන්සේලා පුළුවන් නම් ගෙනල්ලා කියලා. ඒක අපිට හිතන්න බෑ මේ වෙලාවේ දුවට ඒ චූල සුබද්‍රා කුමාරිට කොච්චර හිතට ආවේගයක් ආවාද කියලා අපිට තේරෙන්නේ නෑ. අපිට තේරෙන්නේ නෑ එයාගේ හිතේ මේ වෙලාවේ ඇතිවෙච්ච දේ. එයා මේ වෙලාවේ කිව්වා හොඳයි මට දෙන්න මල් පිච්ච මල් වට්ටියක් දෙන්න කිව්වා මට. අරගෙන මෙයා ගියා සඳුළු තලයට. ගිහිල්ලා හිතුවා මේ පැත්තේ තමයි සවැත් නුවර ජේතවනාරාමේ තියෙන්නේ. පිච්චමල් වට්ටිය අතට අරගෙන කෑ ගහලා කිව්වා මේ හැතක්ම 200 ගාන දුර. කිව ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම ඔබ වහන්සේව සරණ ගියා. මම මේ ශ්‍රී සද්ධර්මයේ සරණ ගියා. මම ශ්‍රාවකයන් වහන්සේලා සරණ ගියා. මම මේ දැන් මිත්‍යා දෘෂ්ටික පවුලකට අහු වෙලා. මට මේ පිරිස බේර ගන්න ඕන. ස්වාමීනි හෙට දවසේ රහතන් වහන්සේලා 500 නමක් සමග වඩිනසේක්වා කියලා අර පිච්චමල් ටික අහසට දැම්මා. කොයිතරම් චිත්ත බලයක්ද බලන්න. මේ විවාහ වෙලා සුමානයක් වෙච්ච කාන්තාවක්. චිත්ත බලේ මනින්ද කිසිම සාධකයක් නැහැ. කොයිතරම් චිත්ත බලයක්ද බලන්න. එතකොට මොකද වුනේ? ඒ පිච්චමල් ටික වීහනක් වගේ වලාකුළු අස්සින් යන්න පටන් ගත්තා. එතකොට බලන්න මේ මනසක දැන් මේ රහතන් වහන්සේ නමක්ද? නෑ. අනාගාමී වෙච්ච කෙනෙක්ද? නෑ. සකදාගාමී වෙච්ච කෙනෙක්ද? නෑ. සෝතාපන්න වෙච්ච කෙනෙක්. දසසිල් වෙච්ච කෙනෙක්ද? නෑ. මේ විවාහ වෙලා සුමානයයි. කොහොමද එතකොට මේ චිත්ත බලේ? එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ සිටින වෙලාවේ උපාසක මහත්තයෙක් ආවා දානෙට මතක් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ පින්වත මේ උඩ බලන්න. මේ උඩ වියනක් තියෙනවා පේනවද කියලා ඇහුවා. පේනවා ස්වාමීනි. මම දැන් බාරගත්ත කිව්වා මේ ආරාධන මගේ දියණියක් ඉන්නවා. මගේ දියණියක් ඉන්නවා කොසඹෑ නුවර. හිට දානෙට මේ පණිවිඩයක් කියලා බාරගත්ත කිව්වා ආරාධනා. පසුදා ඉරිදි බලෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 500 නමක් වැඩියා. එතකොට බලන්න මේ එබඳු ශක්තිය දිහි ශ්‍රාවකයන් තුල තිබිච්ච යුගයක් අපට තිබුණා. එබඳු ශක්තිය, එබඳු බලයක්, එබඳු හාස්කමක් මේ ගිහි අයට කරන්න පුළුවන් වුණා. මට තේරෙන හැටියට ලංකාවේ අදටත් ගිහි අයට ඒක කරන්න පුළුවන්. මොකද හේතුව අපි මනසින් නොතේරුම්කම මිස ආධ්‍යාත්මික වශයෙන් අපි බෙලහීනත්වයට පත් වෙච්ච පිරිසක් නෙවෙයි. නොතේරුම්කම නිසා අපිට ගොඩනගා ගන්න බැරුව මිස මානසික දුර්වලය නෙමෙයි අපි කවුරුත්. ඒ නිසා බලන්න අර චූල සුභද්‍රාවට තිබිච්ච මානසික හැකියාව. එබඳු මානසික හැකියාවක් අපේ ජීවිතවල ගොඩනගා ගන්න පුළුවන්. එබඳු මානසික දියුණුව ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි ඒකට උවමනා වෙනවා අපේ ජීවිතය ගැන පළල් අවබෝධයක්. ඒක නැතුව කරන්න බෑ ඒක. මොකද මානසික ශක්තිය එන්න නම් අර බය නැතිකමක් එන්න ඕන. බය නැතිකමක් එන්න නම් අවබෝධයක් එන්න ඕනේ. සාමාන්‍ය ජීවිතයේ තියෙන්නේ බය. බයමයි තියෙන්නේ. බය කියලා කියන්නේ දැන් බලන්න. දැන් ජපානි හදනවා කාර් එකක්. ජපානි කාර් එකක් හදන්න බලන්නේ නැකතක්. දෙවියන්ට බාර වෙන්නේ නැහැ. ජපානයේ හදලා කාර් එක පිට කරලා නැවෙන් එනවා. ඒකටත් නැකත් බලන්නේ නැහැ. කාර් සේල් එකටත් එනවා. එතකොටත් නැකත් බලන්නේ නැහැ. මෙන්න බෞද්ධයෙක්ගෙන් කාර් එක ගන්නවා. ඊට පස්සේ ඒකට පාර යන්න බයයි. කතරගම යන්න නැතු. බියගුළු කමේ අන්තෙට බැහැලා දින්නේ. බියගුළු කමේ කෙළවරේ ඉන්නේ. මේකෙන් නිදහස් වෙන්න ඕනේ අපි. හොඳට බලන්න වාහනේ කම්බුනට පස්සේ වාහනේ අර නම්බර් ප්ලේට් එකක් වෙනම අරගෙන ගිහිල්ලා ගහනවා ගහක් කතරගම. ගහනවා මේ දෙවියන්ට බලා ගන්න. එතකොට බලන්න මේ වැඩිහිටිය කොයිතරම් නීච වෙලාද? තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය කොහෙද මේ පාරේ බහලා යන්න බයි? මේකෙන් අපිට පේනවා අපිට විශාල අපේ වැඩිහිටි පරම්පරාවට වැරදිල්ලක් වැරදිලා තියෙනවා අනුගමනය කළොත් අපටත් ඒක වෙනවා. ඒ වැඩහිටි පරපුර අනුගමනය කළොත් අපටත් ඒ වැරදිල්ල වරදිනවා. දැන් ඔන්න ඉරාකෙට අන්න දැන් ඇමරිකාවෙන් කියලා බුෂ් කියලා තියෙනවා 40 48කින් මේ කාටද මෙයාට යන්න කියලා සදාම් හුසේන්ට ඊට පස්සේ ගහනවා කියලා. දැන් එකතත් බලයි ගහන්නේ. අපේ අය වගේ නේද දැන් ලංකාවෙන් නම් ගහන්නේ. දැන් කිය යහා එහෙම ගහන්න එපා නැකතක් බලන්න කිය. ඇයි එච්චරටම බීසුලු? මෙන්න මේ බීසුලු බවෙන් බියජනක බවෙන් අත් මිදෙන්න ඕනේ. දැන් බලන්න විභාග ලියන්න රස්සාවල් යන්න මේ ඔක්කොටම අපට ඕන කරන්නේ මානසිකව ගොඩනගා ගන්න බලයක්. මානසිකව ගොඩනගා ගන්න බලයක් තියෙනනම් අපට ඕන එකක් කරන්න පුළුවන්. දැන් මම සමහර දවස්වලට පුදුමයටපත් වෙලා තියෙනවා මේ ඇමරිකන් මිනිස්සුන්ගේ තියෙන හැකියාවට. දැන් ඉන්දියාවේ දැන් ඉන්දියාව අපි නම් ගියේද මම ගිහිල්ලා මට තනියම යන්න බයට මම ඉස්සල්ලා ගිහිල්ලා හින්දි ඉගෙනගෙන හොඳට හින්දි පුළුවන් වුණාට පස්සේ තමයි මම සාදුරුත් එක්ක තනියම ඇවිදින්න පටන් ගත්තේ. එහෙම ඇවිදලා කැලේ කෙරෝලට ගියාම එතන සුද්දෙක් ඉන්නවා. සුද්දාගේ රට ඇහුවම ඇමරිකන්. එතකොට බලන්න මේ මිනිස්සු කොයිතරම් මේ සමාජයේ තුල නිර්භීතව අද්දකින් හොයාගෙන යනවද කියලා. ලංකාවේ ඕනනම් භවනා කරන කැලෑවි ස්වාමීන් වහන්සේනම බලන්න යන්න කැලෑවි. මම කැලෑව කියන්නම් කොනට කියලා බලන්න සුද්දෙක් ඉන්නේ. සුදුහාඳුරු නමක් කියන්නේ. ලංකාවේ කැලේ කොනක ගත්තොත් එීම හාඳුනනම මහා වනාන්තරයේ තියෙනවනේ. මහා වනාන්තරේ මේ මහා මාතලේපති තියෙනවා. ඒ නකල්ස් කඳුවැටි මහා වනාන්තරේ කොනේම ඉන්න හාමුදුරු කවුද කියලා බැලුව සුද්දෙක්. අයිය අපිට නැත්තේ ඒක. අපිට තිබුණා. දැන් අපිට නැති වුණාට අපිට ආයෙ උපදව ගන්න පුළුවන්. අන්නේ නිසා අපිට අපේ ජීවිතය තුල මානසිකව ගුණගා ගන්න පුළුවන් ධෛර්යය, මානසිකව ගුණගා ගන්න පුළුවන් අභිමානය අපි ඇති කරගන්න ඕන. මේක ඇති කරගන්න නම් අපිට අලුතින්ම ඉපදුනා වගේ වෙන ක්‍රමයක් නැහැ මේකට කරන්න. අපිට වැරදිච්ච වැරදිල් හදන්න විදියක් නැහැ. අලුතින්ම ඉපදුනා වගේ අපි වෙනස් වෙන්න ඕනේ. අලුතින්ම ඉපදුනා වගේ. එතකොට තමයි අපි හරියන්නේ. වෙන කිසිම ක්‍රමයකින් හරියන්න විදියක් නැහැ. දැන් පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කරා යන්න නම් අපි බුදුරජාණන් වහන්සේව අඳුනාගෙන උන්වහන්සේගේ ධර්මයේ පුරුදු කළා අපේ ජීවිතය තුළ අපි ඒකෙන් අභිමානවත් වෙන්න ඕනේ. වෙන්න පුළුවන්. දැන් මම කියන්නම් පුද්ගලිකව මම මගේ ජීවිතේ මම ගත කරන හැටි. මට තියෙන්නේ තිසරණේ විතරයි. කිසි දෙවි කෙනෙක් මං අදහන්නේ නැහැ. මං කිසි නැකතක් අදහන්නේ නැහැ. කිසි කේන්දරයක් අදහන්නේ නැහැ. කිසි නිමිත්තක් බලන්නේ නැහැ. මොකවත් නැහැ. එතකොට අපිට ඒක කරන්න පුළුවන් උනේ ඇයි? බුදුරජාණන් වහන්සේ නියම විදියට සරණ යන්න ලැබිච්ච නිසා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නියම විදිහට සරණ යන්න ලැබෙච්ච නිසා බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා සරණ යන්න ලැබෙච්ච නිසා ඔබටත් පුළුවන්. මං හිතන ඔබට හරියට කළොත් ඔබේ ජීවිතේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දියුණු කරන්න පුළුවන්. අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දියුණු කරන්න පුළුවන්. නිර්මාණාත්මක ක්ෂේත්‍රයේ දියුණු කරන්න පුළුවන්. හැම පැත්තක්ම දියුණු කරන්න පුළුවන්. හැබැයි තිබෙන්න ඕනේ තිසරණේ විතරයි. වෙන මොකවත් නැතුව. හැම පැත්තක්ම දියුණු කරන්න පුළුවන්. ඒ නිසා තිසරණේට හරියට ඇවිදින් තිසරණේ තුල රැඳී ඉන්නවා නම් එයා අභිමානවත් ශ්‍රාවකේ. කොයිතරම් අභිමානයක් තියෙනවද කියන්නේ ඔබට මතකද දන්නේ? ඔබ දන්නේ නැතුව ඇති මං කියන්නම් ඒක. නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් හිටියා උපාලි කියලා සිටුවරෙක්. එයා ගොඩාක් වේදම් කළා නිගණ්ඨනාත පුත්‍රට රජගහනවර. එතකොට නිගණ්ඨනාථ පුත්‍රගේ තව නිගණ්ඨ පැවිද්දෙක් හිටියා දීඝ තපස්සි කියලා. දීඝ යාගනම තපස්සි යා කෙට්ටු උස කෙනෙක් වෙන්න ඇති. ඒක නිසා දීඝ. දීඝ තපස්සි කිව්වා. දීඝ තපස්සි දවසක් බුදුරජාණන් වහන්සේ හම්බ වුණා. හම්බ වෙලා කතා කරන එකට බුදුරජාණන් වහන්සේ ඇහුවා තපස්සි නිගණ්ඨනාථ පුත්‍ර මේ මොකද්ද කියන්නේ කියලා ඇහුවා. නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ මේ දණ්ඩ කියලා එකක්. මොකද්ද කියලා ඔය දණ්ඩ? නෑ නිගණ්ඨනාථ පුත්‍ර කර්ම කීයක් ගැන කියනවාද කියලා ඇහුවා. එතකොට දීඝ තපස්සි කියනවා නෑ නෑ කර්ම ගැන කියන්නේ අපේ ආගමේ, අපේ ආගමේ කියන්නේ දණ්ඩ ගැන. ඉතින් ඇහුවා මේ දණ්ඩ කීයක්ද? කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා මේකෙන් වඩා ප්‍රබල මොකද්ද? කාය දණ්ඩද, වචී දණ්ඩද, මනෝ දණ්ඩද කියලා ඇහුවා. එතරිකෝ මේ අපිට උගන්වලා තියෙන්නේ වඩා ප්‍රබල කාය දණ්ඩ. කයෙන් කිරන දේවල් කියලා කිව්වා. කිව්වහම බුදුරජාණන් වහන්සේ යගෙන් තුන් පාරක් මැහුවා. කයෙන් කිරන දේවල්ද වඩා ප්‍රබල. ඔව්ද කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇහුවා එහෙමනම් දැන් බඩගින්නේ පිපාසයෙන් කවුරු හරි මැරෙනොත් එයා උපදින්නේ කොයිද කියලා ඇහුවා. එතකොට දීඝ තපස්සි කිව්වා එයා උපදින්නේ මේ මනෝසත්ත්ව කියලා ලෝකයක් තියෙනවා ඒකේ. ඒ මොකද කියලා? මනස මුල්ලිල. තදදී බුදුරජාණන් වහන්සේ කිව්වා මේ එහෙම කියන්න එපා කිව්වා. මනස මුල් වෙලා වෙනවා කියලා. දැන් ඔය කාය දණ්ඩනේ ලොකුයි කියන්නේ. ඊට පස්සේ දීඝ තපස්සි යහනවා බුදුරජාණන් වහන්සේ කිව්වා ඔබ වහන්සේ දණ්ඩ කීයක් පනවනවද? බුදුරජාණන් වහන්සේ වදාලා අපි දණ්ඩ කතාවක් නෑ. අපි කියන්නේ කර්ම. හා කියන්න ඔබ වහන්සේ කර්ම කීයක් කියනවද? මං කියනවා කිව්වා කර්ම තුනක්. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඉතින් මේ කර්ම තුනෙන් ප්‍රබල මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ කර්ම තුලින් මේ කර්ම තුنين ප්‍රබල මනෝ කර්ම. මනස මූල් කරගෙන කරන දේ තමයි කෝ ප්‍රබල. ඉතින් මේක අහගෙන ගිහින් නිගණ්ඨනාථ පුත්‍රට කිව්වා මං අද ශ්‍රමණ ගෞතමයන් එක්ක කතා කරද්දි මෙන්න මේ විදිහේ කතා බහක් වුණා කියලා. නිගණ්ඨනාථ පුත්‍ර හකහක් ගාලා hina වුණා. hina වෙලා කිව්වා ඔය කොහේ කරන්නේද මේ මනස කියන ලාමක දේ මොකද්ද මේ කයින් කරන දේවල්නි බලවත් කියලා කිව්වා. කිව්වහම උපාලි අර උපාලි සිටුවර එතන හිටියා. කිව්වා ස්වාමීනි එහෙනම් හොඳ වැඩක් තියෙනවා කිව්වා. මං ගිහින් ශ්‍රමණ ගෞතමයන්ට දෙකක් කියලා මම ශ්‍රමණ ගෞතමයන්ව දිග ලොම් තියෙන එළුවෙකුගේ ලොම් වලින් අල්ලලා එහාට මෙහාට කරකෝල වීසි කරනවා වගේ මම වාද කළා ශ්‍රමණ ගෞතමයන්ව වීසි කළා දානවා කිව්වා. එතකොට නිගණ්ඨනාථ පුත්‍රිකෝ හරියට හරි පුතා ඵලයන් කිව්වා. බය නැතුව ගිහින් වාද කරපන් කිව්වා. දීඝ තපස්සි කිව්වා හා හා වාදයට යන්න එපා ශ්‍රමණ ගෞතමයන් ළඟ මායා තියෙනවා මායාවල්ට අහුවේ. නිගණ්ඨනාථ පුත්‍ර කිව්වා මොන මායාද බය නැතුව ඵලයන් කිව්වා. ඔන්න දැන් උපාලි ගියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතාන්දරේ පටන් ගත්ත කතාව පටන් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කරුණ කියලා දුන්නා මනෝ කර්ම තමයි බලවත් කියලා කියපු වෙලාවේ මොකද උනේ? උපාලි නිගණ්ඨනාථ පුත්‍රව අතෑරියා. අතෑරලා තෙරුවන් සරණ පිහිටියා. තෙරුවන් සරණ පිහිටලා දැන් ඉතින් මෙයා ගියා. නිගණ්ඨනාථ පුත්‍ර හම්බ වෙන තු කෙලිම යාගේ මාලිගාවට ගියා. දැන් රජගහනුවර හොගාලා කතාව ගියා නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන ශ්‍රාවකයා උපාලි ගෘහපතිය බෞද්ධෙක් වුණා කියලා. ගියාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ මෙයාට බෞද්ධ වුණාට පස්සේ ගිහ බෞද්ධ වුණාට කමක් නැහැ. මේ ඔබ තිසරණී පිළිතල බෞද්ධ ශ්‍රාවකෙක් වුණාට කමක් නැහැ. ඔබ ඒගොල්ලන්ට සලකන්න පරණ විදියටම දානමාන දෙන්න කිව්වා. බලන්න මේ බුදුදහමේ තියෙන වෙනස. මම දැන් ওই සිද්ධියට තව එකක් කියන්නම්. දන්නවනේ මේ ලංකාවේ ඔබ දන්නවා ඇති මං හිතන ඔබට තේරෙනවා ඇති ලංකාවේ ආගමික ආක්‍රමණයක් තියෙනවා. මේ කවද ආක්‍රමණය කරන්න හදන්නේ? ඔබව. ඔබව ආක්‍රමණය කරන්න ලංකාවේ අනිත් ආගම් වල වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල තුල බෞද්ධ විච්ඡ අය ලවා කරන දේවල් මං කියන්නම් පොඩ්ඩක්. මම මේ කියන්නේ තරහ ඇති කරගන්න නෙමෙයි. ඒ ආගමේ පණිවිඩය නැති නිසා වෙන දේ. මේ පේරාදෙණිය පැත්තේ පවුලක් බෞද්ධ පවුලක් කතෝලික කළා. ඒ අය ඒ ආගමට ගිය දවසේ ඒගොල්ලන්ට පාන් තිබුණා, පාන් දුන්නා. ඒ ආගමේ නායකයා කොහොමද පාන් දුන්නේ? මේ තමයි බුදුහාමුදුරන්ගේ මස්, දැන් ඔබ කන්න. තේ දුන්නා, මේ තමයි බුදුහාමුදුරන්ගේ ලී, දැන් ඔබ බොන්න. අපේ බෞද්ධයෝ ඒක කළා. සමහර පැතිවල කළා, බුදු පිළිමේ අතට දීලා ඒ අදගෙදර අධහන බුදු පිළිමේ ගේන්න කියන පල්ලියට. ඉතින් මිනිස්සු අරගෙන යන හොරෙන් මල්ලි දාගෙන. ගේන පස්සේ අතට දීලා, මම මේ දැන් මේ හොඳටම දැනගෙන කියන කාරණාවල් මේවා. අතට දීලා කිව්වා මේක දැන් පොලිවේ ගහලා කාර්ල කෙල ගහන්න කියලා. එහෙම ද්වේෂී ඇතිකරවල තමයි අර ආගමට ගන්නෙ. බලන්න බුදුරජාන් වහන්සේගේ නායකත්වයේ කොයිතර වෙනස්ද කියලා. උන්වහන්සේ කියනවා මේ පරණ විදිහට සලකන්න. දැන් බලන්න මේ ආදර්ශ අපිට ආපු යටි, දැන් අපි දන්නවා වෙන ආගම් වල බෞද්ධ වෙනවා. අපි කවදාවත් කියන්නේ නැහැ ඒ පින්තූර ඉරන්න, ඕවා මෙව කළා දාන්න, විනාශ කරන්න කියලා අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ඒක කාට හරි දීලා දාන්න කියලා. බලන්න එතකොට කොයිතරම් දේශයක් හදනවද කියලා. ඉතින් මොකද උනේ? නිගණ්ඨනාථ පුත්‍ර අර විදියට ශ්‍රාවකයා පොළොඹ ලේපු නිසා ඔන්න දැන් එයා උපාලි ගෘහපතිය බෞද්ධ වුණා. බෞද්ධ වෙලා එයා ඊට පස්සේ මොකද වුනේ? එයා ගෙදරට ඇවිල්ලා කිව්වා සේවකයන් ටික, මෙහෙමයි නිගණ්ඨනාථ පුත්‍ර හෝ ශ්‍රාවකයෝ ආවොත් ඊට පස්සේ එළියේදීම මේ ඒගොල්ලන්ට දානේ බෙදලා පිටත් කරන්න, මේගොල්ලන්ට වෙන ගණදිනු නෑ, මම බෞද්ධ වුණා කියලා කියන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? දීඝ තපස්සේ ආරංචි වෙලා දීඝ තපස්සේ ගියා ගෙට. ගිහිල්ලා යනකටම ගේට්ටුවෙන් ඇතුළු වෙන්න දුන්නේ. කිව්වා මේ අසිරිතුමා බෞද්ධෙක් වුණා කියලා. කිව්වහම දානේ ඕනනම් පොඩ්ඩක් ඉන්න ගෙනත් දෙන්නම්, උඹේ දානේ පා කියලා උන් ආපහු ගියා. ගිහිල්ලා මොකද කළේ? නිගණ්ඨනාථ පුත්‍රට කිව්වා, අන්න මහලුකුවට කිව්වා බානතු පළයන් කියලා උන් දැක්කද කියලා වෙච්චදී මායාවට අහු වුණා කිව්වා. ඊට පස්සේ කල්පනා කළා නිගණ්ඨනාථ පුත්‍ර, හා එහෙමද, එහෙනම් මම්ම යනවා කියලා මොකද කළේ? නිගණ්ඨනාථ පුත්‍ර ගියා. ගියාට පස්සේ අර විදිහටම ගේට්ටුවෙන් යන්න දුන්නේ. ගේට්ටුවෙන් කිව්වා මෙහෙමයි, උපාලි ගෘහපතිය බෞද්ධ වුණා, ඇතුළු වෙන්න දෙන්න බෑ, කෑම ටිකක් ඉන්න පොඩ්ඩක් අපි කෑම ගෙනත් දෙන්නම් කියලා. මට ඕන කෑමක් නැහැ, ගිහිල්ලා කියාපන් කිව්වා මේ නිගණ්ඨනාථ පුත්තුතුමා ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා. ඉතින් උපාලි ගෘහපතිය මොකද කළේ? සිටුවරයා කල්පනා කළා, දැන් අවබෝධයෙන් මේ අය අවබෝධය කර්ම කර්ම පිළිබඳ යථාභූත ඥාණයෙන් තොරයි. දැන් මං ඒකේ යථාභූත ඥාණය ඇති කරගත්තු එක්කෙනෙක්. එහෙනම් මේකෙදි ප්‍රඥාවෙන් ඉදිරියෙන් ඉන්නේ මම. දැන් මේ උපාලි දැන් මා සෝවන් වෙච්ච එක්කෙනෙක්, මාර්ග බලපු එක්කෙනෙක්. දැන් කල්පනා කරනවා. කල්පනා කළා මෙයා මොකද කළේ? ගියායි ලොකු හෝල් එකක් තියෙන, හෝල් එකේ තියෙන විශේෂ පුටුවක්. වෙනතට මොකද කරන්නේ මේ? මෙයා නිගණ්ඨනාථ පුත්‍ර දැක්කම දුවගෙන ගිහලා දන ගහලා කකුල් දෙක ඉඹලා එක්කගෙන ඇවිල්ලා කරේ ලේන්සුවක් තියෙනවා. ඒ කරේ ලේන්සුව අරගෙන සීට් එක පිහිදලා තෙල් කලයක් පාත් කරන වගේ හිමීට වාඩි කරවන්නේ. මොකද වුනේ? මෙදා නිගණ්ඨනාථ පුත්‍රට එන්න කියලා උපාලි ගෘහපති මොකද කළේ? යා තනියම ගිහින් උපාලි ගෘහපති වාඩි වෙලා ඒ පුටුවේ අනිත් පැතික මේ තියෙන මේ ආසන පණවල වාඩි වෙන්න කියලා. නිගණ්ඨනාථ පුත්‍ර වාඩි වුණේ. නිගණ්ඨනාථ පුත්‍ර ඇහුවා, එම්බා උපාලි, ශ්‍රමණ ගෞතමයන්ගේ මායාවට අහුණා නේද කියලා ඇහුවා. අහනකට කියනවා, මෙයා කියනවා කවුද? නිගණ්ඨනාථ පුත්‍ර කියනවා, නිගණ්ඨනාථ පුත්‍රට කියන උපාලි, නිගණ්ඨනාථ පුත්‍රේනි, ඒ මායාව සුන්දරයි, ඒ මායාව යහපත්. ඒ කොහොමද කියලා කියන එකට මොකද කළේ? නිගණ්ඨනාථ පුත්‍රට පිළිතුරු වශයෙන් මෙයා මොකද කළේ? ආසනෙන් නැගිට්ටා. එහෙනම් අහගන්න කිව්වා. අහගන්න කියලා ජේතවනාරාමේ බේලුවනාරාමේ පැත්ත වැඳගෙන බුදුගුණ කියන්න ගත්ත බුදුරජාණන් වහන්සේට ගාථා ගාථාවලින් උන්වහන්සේට නම් 100කින් වර්ණනා කළා. මෙන්න මේ වගේ අභිමානයක් ඇති ගිහි ශ්‍රාවක පිරිසක් අපිට අවශ්‍යයි. ඒක අවශ්‍ය වෙන්නේ මොකේදද? මේ ලෝකේ අපට ලැබිලා තියෙන කාටවත් නැති මහා නිධානයක්. ඒ නිධානයට කියන්නේ ප්‍රඥා නිධානය කියලා. ඒ නිධානයේ ලෝකේ රැකගන්න පුළුවන් උනේ සිංහලෙන්ට විතරයි. දැන් මේ ලෝකෙට පැතිරුණා සිංහලෙ නිසා. ඒ ප්‍රඥා නිධානයේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ප්‍රඥා නිධානයේ රැකබලාගත්තු ජාතිය තමයි අපි. එනං ඒ ප්‍රඥා නිධානය අපි රැක ගන්න ඕන. ඒක ඔබට කරන්න පුළුවන්. ඔබ ඒ ප්‍රඥා නිධානය මොකද්ද කියලා දැනගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු බුද්ධ දේශනා 18,000ක් තියෙනවා. අඩු ගණනේ ඔබ 18,000න් 1,800ක්වත් දැනගන්න ඕන. එතකොට තමයි ඔබට මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද කියලා තේරුම් යන්නේ. ඔබට අනාගතයේ මේ වැඩසටහන් වලින් අපි බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයේ කියලා දෙනකොට ඔබට තේරුම් යාවි. කොයිතරම් සියුම් විදියට හිතන්න පුළුවන් එකක්ද කියලා මේක. කොයිතරම් සියුම් විදියට සිත එකඟ කරගන්න පුළුවන්ද කියලා. ඔබට සිත එකඟ කරගත්තු දවසට තේරෙවි මේ හිත එකඟ කරගන්න පුළුවන් නේ කියලා. ඔබේ හිත සමාධිමත් වෙච්ච දවසට ඔබටම තේරෙවි මේ හිත සමාධිමත් කරන්න පුළුවන් නේ කියලා. ඔබේ සිත ධානාගත වෙච්ච දවසට ඔබටම තේරෙවි මේ සිත ධානාගත කරන්න පුළුවන් නේ කියලා. ප්‍රඥාව දිනු කරපු දවසට ඔබටම තේරෙවි ප්‍රඥාව දිනු කරගන්න පුළුවන් නේ කියලා. මාර්ගඵල ලැබපු දවසට ඔබටම තේරෙවි මාර්ගඵල ලබන්න පුළුවන් නේ කියලා. එනිසා මේ ඔක්කොම තියෙන්නේ ඔබ මානසිකව කැපවෙන ප්‍රමාණය මත. ඒ මානසිකව කරන කැපවීම කරන්න ඔබට උමනා කරන දේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල නොඅඩුව තියෙනවා. උමනා කරන්නේ මේකෙදි කැපවීම වනිත් කිසිම දෙයකට වඩා අනිත් සෑම දෙයකටමත් වඩා මනස දියුණු කිරීමේ වැඩපිළිවෙලදී කැපවීම ඕනෙමයි. මොකද හේතුව අපිට තියෙන්නේ දැන් සාමාන්‍ය මානසික ස්වභාවයේ කාලබලකාරී අවිස්සෙන සුළු ඉක්මනින්ම එපා වෙන ඊළඟට දරා ගන්න බැරි ඊළඟට ශක්තිමත් නැති ඉක්මනින්ම දුර්වල වෙන ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. මේ ස්වභාවය අපි බාර ගන්න ඕනේ අභියෝගයක් හැටියට බාර ගන්න ඕනේ. අභියෝගයක් හැටියට බාරගෙන තමයි අපි ජීවිතේ දියුණුව කරා යන්න තියෙන්නේ. එතකොට ඒකට අපිට උවමනා කරන දේ තමයි පළවෙනි එක තමයි අපට මානසිකව අපේ ජීවිතේ අපේ මනසින් අපිට යම්කිසි දියුණුවක් ඇති කරගන්න පුළුවන් කියලා මානසිකව ගොඩනගා ගන්න අදහස. මේ අදහස අපි ඇති කරගන්න ඕනේ. මේ අදහස දිනු කරගන්න පුළුවන් භවනා ක්‍රම දෙකක් මම ඔබට ටිකින් ටික කියලා දෙනවා. අද අපි පොඩ්ඩයි අපිට ඒක කරන්නේ. එකක් තමයි මේ හිත එකඟ කරන එක. මේ හිත එකඟ කරන එක මේ තරුණ කාලේ කරන්න හරි ලේසි. මොකද තරුණ කාලේ කරන්න ලේසි අර චිත්ත ධෛර්යයේ තීරණ නිසා. අර දැන් අපි ඉස්සල්ලාම අපි ගත්තොත් කකුල් නමාගෙන ඉන්න ඉස්සල්ලාම පුරුදු වෙන එකට අමාරුයි. ඊළඟට කොන්ද කෙලින් තියාගෙන ඉන්න අමාරුයි. නමුත් මේ වගේ දේවල් ටික ටික අපට පුරු වෙනවා. ඊට පස්සේ පුරුදු වෙන ඕන සිත් එකකින් කරගෙන ඉන්නේ. සමහර අයට ඒක වාසනාව වෙන්න ඕනේ. සමහර අයට එහෙම නැහැ. කිසි කරදරයක් නැහැ. භාවනා කරන්න කිසි දෙයක් දන්නේ නැති අය ඉන්නවා. මන් දන්න කෙනෙක් ඉන්නවා භාවනා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. උදේ භාවනා කළා හවස සමාධිය ඇති කරගත්තා. සමහරවිට උදේ භාවනා කරන අවශ්‍ය වෙනකොට ධ්‍යානත් ඇති කරගන්නවා. මේ මේ මේ ගිහි ගෙවල් වල ගත කරන අය ගැන මම මේ කියන්නේ. එච්චරට පුළුවන්කම තියන අය ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මානසික දියුණුව කියන එක අපි ප්‍රායෝගිකව පුරුදු කළම ඇති කරගන්න ඕන එකක්. ප්‍රායෝගිකව පුරුදු කළම ඇති කරගන්න ඕන එකක්. මානසිකව ඇති කරගත්තු දෛනික ජීවිතයේදී සල්ප වේලාවක් හරි ආධ්‍යාත්මික එකඟතාවයකට සිහිය සිත පුරුදු කරන්න අපි ඇති කරගත්තොත් ටික ටික අපට පුළුවන් වෙනවා මේ එකඟතාවයත් එක්ක ජීවිතේ දියුණු කරන්න. දැන් අපිට හිතේ ස්වභාවය පේන්නේ නැහනේ. දැන් සාමාන්‍ය ජීවිතේ අපි හිතේ ස්වභාවය බලන්න පුරුදු වෙලා නැහැ. නමුත් සිත එකඟ කරගන්න පුරුදු වුණොත් අපි හිතේ ස්වභාවය දකින්න පුරුදු වෙනවා. අන්න ඊට පස්සේ හිතේ ස්වභාවය අඳුනගන්න පුරුදු වෙනවා. ගුණාත්මක පක්ෂයේ වර්ධනය කරගන්න පුරුදු වෙනවා. මේ ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ මේ ගත කරන ජීවිතයේ මේ රැකී ආරක්ෂාවල් කරන අතරේ අනිත් කටයුතු කරන අතරේ ජීවිතේ විනාශ නොවෙන්න නම් ජීවිතේ ආරක්ෂා වෙන්න නම් අපේ ජීවිතේට රැක පැහැදිලි රැකවරණයක් අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් හිතාගන්නේ පැහැදිලි රැකවරණය මොකක් කියලාද? එක්ක මුදල්. එක්ක අම්මා තාත්තා. එක්ක ගෙවල් දොරවල්. මේවනේ එක්ක උගත්කම. මේ එකක්වත් නෙමෙයි. පැහැදිලි රැකවරණේ තමයි තමන් විසින් දියුණු කරගන්න සිහිය. තමන් විසින් දියුණු කරගන්න මොකක්ද? සිහිය තමයි පැහැදිලි රැකවරණය. මෙන්න මේක දියුණු කරගන්න තමයි අපි කවුරුත් වැඩ කරන්න ඕනේ. තමන් විසින් දියුණු කරගන්න සිහිය. සිහිය දියුණු කරගන්නවා කියන එක අපි හරියට කරගත්තොත් අපේ ජීවිතේ පුදුම විදියට අපිට ඉස්සරහට යන්න පුළුවන්. පුදුම විදිහට ඉස්සරහට යන්න පුළුවන් විතර නෙමෙයි. හදිසියවත් මැරුණත් අපි හොඳ ලෝකික යනවා මිසක් අපේ ජීවිතේ අපි පෞකාර දැනකට යන්නේ නැහැ. අපි දන්න සමහර අය ඉන්නවා දැන් ඔන්න මේ වැඩසටහන මේ අලුතින් ආරම්භ කරන දවස. මේ අලුතින් ආරම්භ කරන දවසේ අපි අතර පොඩි කතා බහක් ඇති වුණා වේලාසනින්. අද තරුණ පිරිස එන එකක් නැහැ. මොකද ක්‍රිකට් කියලා මැච් එක කියලා. නමුත් එහෙම එකක් උනේ නැහැ. තරුණ පිරිස් ගොඩක් ආවා. මම මේ කියන්න හදන්නේ මේ මැච් එක නිසා වෙච්ච එකක්. මට මතකයි අර ඔය වගේම මැච් එකක් තිබුණනේ 96 ද කොහෙද නේ? තිබිච්ච වෙලාවේ මේ එක නීතිඥ මහත්තයෙක් ඒ මැච් එක බල බල ඉඳලා වයසට ගිහිල්ලා දැන් තරුණය නෙමෙයිනේ මැච් පිස්සුව තියෙන තරුණයට නෙමෙයි. ආචිලට සීලට. ඉතින් මේ 100 කෙනෙක් මැච් එක බල බල ඉඳලා මොකද කළේ? කොහොම හරි අසනීප වුණා. අසනීප වෙලා මේ නවලෝක ඉස්පිතාලේ හිටියා. ඉතින් පිරිත් ටිකක් කියන්න මාව එක්කන් ගියා. ටිකක් ගියාට පස්සේ සීනේ බටර් ගහලා අහි කළා. ඊට පස්සේ මොකද වුනේ? මං ඉතින් ළඟ ඉඳලා එයාට ඇහෙනවද දන්නෙත් නෑ. මම මොකද කළේ? පිරිත් කිව්වා. පිරිත් කිව්වට පස්සේ අර කතා කරගෙන බෑ ගොත ගහයි ගහයි ගහයි අර ළඟින් ජීවිතනාගේ මොකක්ද ඇහුවා. මොනව මොකද කියන්නේ කියලා. මොකක්ද ඇහුවේ? විකට් කීයද කියලා ඇහුවා. මේ සත්‍ය සිද්ධියක්. පුදුමයටපත් වුණා මං. ඒකෙන් අර බලපු එක හිතට ගිහිල්ලා එච්චරයි. දවස් දෙකකින් මැරුණා. මොන විකට්ද? එතකොට බලන්න මේ ජීවිතේ තියෙන ප්‍රශ්නේ. අවබෝධයක් නැතිකමයි සිහිය දියුණු කළේ නැහැ. සිහිය දියුණු නොකිරීම නිසාමයි ඒක වුනේ. දැන් මන් දන්නවා තව කෙනෙක් ඉන්නවා හොඳට හිටපොයි මේ වයසට ගිහිල්ලා මේ මත මේක ලතගුලි කරනවා. ඔන්න අහු වුණා කියනවා. ඔන්න දිගාරින අතහැරියා. කවුද? පෙරේතයෝ. ජීවිකල්ලා අපටත් තියෝක අපි සිය දිනු නොකළොත් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හොඳ අවධානෙන් මේ ජීවිතය රැක ගන්න ඕනේ. පින්වතුනි, මම හිතනවා බුදුරජාණන් වහන්සේ තරම් මිනිස් වර්ගයාට ආදරය කරපු කෙනෙක් ලෝකේ නැහැ. උන්වහන්සේ තමයි අපට දිනු කරන්න පුළුවන් දේ කියලා දුන්නේ. කරන්න පුළුවන් දේ කියලා දුන්නේ. ඒ තමයි මේ සිහිය දිනු කරන එක. ඉතින් මේ සිහිය දිනු කරන්න උපකාර වෙන දෙයක් දැන් අපි කරනවා. ආරම්භයේ අපි ඉස්සෙල්ලාම කරමු බුදුරජාණන් වහන්සේව සිහි කරන එක. බුදුරජාණන් වහන්සේව සිහි කරන එක අපි කළා. ඊට පස්සේ අපි අපට ලේසියෙන් කරන්න පුළුවන් පොඩි භාවනාවක් අපි පුරුදු කරගන්නමු. ආනාපාන සතිය වගේ එකක්. එතකොට ඊට පස්සේ Tamanටම තේරෙවි මේක කොහොමද ප්‍රායෝගිකව පුරුදු කරන්න කියලා. ටික ටික පුරුදු කරනකට මේක දිනු කරගන්න පුළුවන්. මේක කරන්න තියෙන්නේ මෙච්චරයි. අහගෙන ඉන්න එකක්. අර මේකදී මෙහෙම දක්ෂතාවයක් ඇති කරගන්න. මොකද අහගෙන ඉන්නේ Taman ඉන්න ඉරියව්ව එක දිගටම ඉන්න උත්සාහ කරන්න වෙනස් කරන්න නැතුව. ඒක තමයි මේක කරන්න තියෙන වැඩි. ඒකට එක දිගට ඉන්න පුළුවන් විදිහට කකුල් දෙක දිග ඇරගෙන හරි හකුළු වාගෙන හරි පහසු විදිහකට ඉන්න. මොකද මේකේ ඒක අපි ඇඟ මේකට හිතට පුරුදු කරන්නයි ඒක ඉස්සෙල්ලාම කරන්නේ. මොකද හේතුව සමහර විට මෙතන ඉන්න පුළුවන් මේ මෙතන තරුණ දූල පුතාලා ඉන්න පුළුවන් භාවනාව එච්චර පුරුදු වෙච්ච නැති ඒ අයටත් එක්කයි සාදු සාදු සාදු දැස පියා ගන්න අහගෙන ඉන්න දැන් අපි මේ ලෝකේ පහළ වෙච්ච ඊටාම පිරිසිදු නිර්මල පවිතුරු හදවතක් ඇති අපේ මොනි රජාණන් වන ඒ භාග්‍යවතුන් වහන්සේ ගැන සිහි කරන්නේ මාගේ ස්වාමීයු බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරුසේක රහසින්වත් පවුනකලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වනසේක බුදුරජාණන් වහන්සේ ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක කනින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලා නොවුනසේක ආසාව දුරු කළසේක නාසයෙන් ගන්ධ සුවඳ දැන ඒ ගන්ධ සුවඳ කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරුකලසේක දිවෙන් රසවින්ද ඒ රසය කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරුකලසේක කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක මුලානෝනසේක ආසාව දුරුකලසේක මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නොවැළුනසේක නොගැටුනසේක ආසාව දුරුකලසේක බුදු රජාණන් වහන්සේ අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක අරහං වනසේක මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේ අවබෝධ කළ යුතු දුක නම් ආර සත්‍යය ගුරු උපදේශ නැතිවම අවබෝධ කොට වදාළසේක ප්‍රහාණය කළ යුතු දුක හට ගැනීම නම් ආර සත්‍යය ගුරු උපදේශ නැතිවම ප්‍රහාණය කොට වදාළසේක සාක්ෂාත් කළ යුතු දුක් නැතිවීම නම් ආර සත්‍යය ගුරු උපදේශ නැතිවම සාක්ෂාත් කොට වදාළසේක ප්‍රගුණ කළ යුතු දුක් නැතිවීමේ මග නම් ආර සත්‍යය ප්‍රගුණ කොට වදාළසේක බුදු රජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කොට වදාළ නිසා සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ වනසේක මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ අහසින් ගමන් කිරීම ජලයේ සක්මන් කිරීම පොළවේ කිමිදී වෙන තැනකින් මතුවීම ඕනෑම තැනකට නොපෙනී ගමන් කිරීම ආදී ඉරිදි ප්‍රාතිහාර ඥානය ලබාගත් සේක තමන් වහන්සේගේ මනෝමය ශරීරයෙන් ඕනෑම තැනකට ගමන් කිරීමේ හැකියාව මනෝමය ඉද්ධඥානය ලබාගත්සේක ඕනෑම දෙයකට සවන් දීමේ හැකියාව දිව්‍ය ශ්‍රවණය ලබාගත්සේක ඕනෑම දෙයක් දැකීමේ හැකියාව දිවස් නුවණද ලබාගත්සේක බුදුරජාණන් වහන්සේ ඕනෑම කෙනෙකුගේ අතීත ජීවිත දැකීමේ හැකියාව පුබ්බනිවාසානුස්සති ඥානය ලබාගත්සේක ඕනෑම කෙනෙක් චුත වෙන ආකාරයද යලි උපදින ආකාරයද දැකීමේ හැකියාව චුතූපපාත ඥානය ලබාගත්සේක තමන් වහන්සේ තුල පැවති සියලු කෙලෙසුන් සියලු අවිද්‍යා සියලු තණ්හා සියලු පාදාන නැතිකොට අරහත් ඵල ඥානය ලබාගත්සේක මෙසේ අනන්ත ඥාන ඇති අනන්ත ගුණ ඇති අනන්ත සිල් ඇති අනන්ත නුවණ ඇති අනන්ත වීරිය ඇති අනන්ත සිහිය ඇති අනන්ත සමාධිය ඇති අනන්ත ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න වනසේක.